මහාකාශ්‍යප ඉස්තවීරයන්ගේ චරිතය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනිශ්‍රය කොට වැඩවෙසෙන කල්හි ඒ නගරයෙහි 80 කෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වැස සිටියේය. දිනක් හේ සිල් සමාදන් වී සුවඳමල් ආදියගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය. එකෙනෙහි තථාගතයන් වහන්සේ ඒතදග්ග භික්කවේ මම ශාවකාණං භික්ඛූණං දුතවාදනං යදිදං නිසඹෝ යයි ඒ බුදුසසුනේහි තෘතීය ශ්‍රාවක මහා නිසබ තෙරුන් වහන්සේ දුතවාදීන් අතර අග්‍රස්ථානෙහි තබා වදාළසේක. උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්මදේශනා අවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි, හෙට දින මාගේ ශික්ෂාව ඉවසා වදාරණසේක්වා යයි සලකලේය. උපාසකය, භික්ෂු සංඝයා බොහෝ වෙත යයි තථාගතයන් වහන්සේ වදාළහ. ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා කොපමණ වන්නාහුද? උපාසකය, 60,000ක් යයි වදාළසේක. ස්වාමීනි, එක් සාමණේර නමකුදු විහාරයේහි ඉතිරි නොකොට සැමදෙනා වහන්සේ සමග මාගේ ශික්ෂාව පිළිගන්නාසේක්වා යයි උපාසකය කීය. ශාස්ත්‍රූන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගැටගොස් මහාදානයක් පිළියල කොට දෙවන දිනෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවුවේය. තථාගතයන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා හා ඔවුන්ගේ නිවසට වැඩවදාරා පනවන ලද අසුනෙහි වැඩ සිටිසේක. භික්ෂු සංඝයාද වැඩ සිටිසේක. උපාසකද බුදුරදුන් සමීපෙහි හුන්නේය. ඒ අතර මහා නිසබ තෙරුන් වහන්සේ පිඬු පිනිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණියහ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ස්වාමීනි, ශාස්ත්‍රූන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේද මේ ගෙට වඩිනු වැනව යයි කීය. උපාසක නොවටන්නේය යයි තෙරුන් වහන්සේ කීය. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවාගෙන ගොස් පිළිගැන්වීය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමීපෙහි හිඳ ස්වාමීනි, මහා නිසබ තෙරුන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ මෙහි වැඩ සිටිති කිවද මේ ගෙට පිවිසෙන්නට කැමති නොවූහ. ස්වාමීනි, කිමෙක්ද ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණයෙන් ඇත්තෝද යයි විචාලෝය. බුදුවරුන්ට ගුණමසුරු බවක් නැත. උන්වහන්සේ ගුණතියන්ගෙන් ගුණ අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරණසේක්, එසේ උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල්වල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නොහිඳින්නේය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය. ඒ මහන ආරණ්‍යෙහිම වෙසෙන්නේය. අපි පියසි යට වෙසෙන්නෙමුය. ඒ මහන අවකාශයේහිම වෙසෙන්නේය යැයි උන්වහන්සේගේ ගුණ නොවඩු කොට වදාළසේක. මහා නිසභ තෙරුන් වහන්සේගේ ගුණෙහි පැහැදී සිට උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී, මට අන් සැපතක් කුමකටද? මමද අනාගතයෙහි එක් බුදුසසුනක දුතවාදීන්ගෙන් අග්‍ර වෙමි යයි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත් දිනක්ම මහා දන් දී, සත්වන දිනෙහි බුදුපාමොක් මහසඟනට තුන් සිවුරුද පුදා ශාස්ත්‍රූන් වහන්සේගේ පාමුල වැදහෙව, ස්වාමීනි, සත් දිනක් දන් දුන් මම ඒ පිනෙන් අන් දිව්‍ය සම්පත්තියක් හෝ ශක්‍ර බ්‍රහ්ම සම්පත්තියක් හෝ නොපතමි. මාගේ මේ පුණ්‍ය කර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුගේ ශාසනයෙහි මහා නිසඹ ස්ථවීරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමටම හේතු වේවා යයි පැතිය. එකල්හි තථාගතයන් වහන්සේ මේ උපාසක මහත් තනතුරක් පතයි. ඔහුගේ ඒ පැතුම මුදුන්පත් වන්නේද යයි අනාගතය බලා වදාරණසේක් සිද්ධ වන බව දැක, උපාසක, ඔබ අගනාතනතුරක් පැතුයේය. අනාගතයෙහි කල්ප අසංකයකින් ගෞතම නම් බුදු කෙනෙක් පහළවන්නේය. ඔබ මහා කාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේය යැයි වදාළසේක. ඒ අසා උපාසක තෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්ප ලක්ෂයකින් ලැබෙන තනතුර ගැන හෙට ලැබෙන දෙයක් ගැනසේ ප්‍රීතියට පැමිණේය. හෙතෙම ඉන් පසුවද දානාදී බොහෝ පින්කම් කොට මරණින් පසු දෙව්ලොව උපන්නාහ. අරහන් ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පූජා සත්කාර කිරීමේ පිණෙන් හෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් දෙව්මිනිස් දෙගතියෙහි අනේක ප්‍රකාර සැප සම්පත් ලබා මෙයින් 91 කල්පයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්දුමති නගරය උපනිශ්‍රය කොට වැඩවෙසෙන කල්හි දෙව්ලොවින් චුතව එක් පිරිහුණු බමුණුගේක උපන්නේය. එකල්හි විපස්සී බුදුරජාණන් වහන්සේ සත්වසකට වරබැගින් දහම් දේශනා පවත්වනසේක. දහම් දේශන දිනය ලංවන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලේ පතල කරති. ඒ ආරංචිය පැතිරැත්ම දහම් ඇසීමට යාම සඳහා මිනිසුන් අතර ඉමහත් කලබලයක් ඇතිවන්නේය. ඒ ආරංචිය බ්‍රාහ්මණයාට ඇසින. ඔහු ඉතා දුප්පතෙකි. ඔහුට හැඳීමට තිබුණේ එක් වස්ත්‍රයක් පමණයි. ඒ නිසා ඔහු ඒකසාටක බ්‍රාහ්මණය යයිද කියති. ඔහුගේ බිරියට හැඳීමට තිබුණේද එකම වස්ත්‍රයකි. මේ දෙදෙනාටම පෙරවීමට එක් වස්ත්‍රයක් තිබුණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටතට යා නොහැකි විය. බමුණා පිටතට යන කල්හි බැමිණියගේ රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසාගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙහි රැඳෙයි. ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කතාකොට, සොඳුර, තී දහම් මැසීමට යන්නේ රාත්‍රියේදීද නැතහොත් දවාලේදැයි කීය. හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රියෙහි යාම දුෂ්කරය. මම දවල් යමි යයි බමුණා ගෙදර නවතා ඕතමෝ ඒ වස්ත්‍රය පොරවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියාය. එය දහම් අසා පැමිණි කල්හි රාත්‍රියේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසීමට ගියේය. ඒ සමයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩහිඳ අති මధుර වූ බ්‍රහ්මස්වරයෙන් අසන්නවුන්ගේ කන්හි මීහෙලන්නාක් මෙන් මිහිරිකොට දහම් දෙසනසේක. පිරිස කෙළවර හිඳ දහම් ඇසුවා වූ ඒකසාටක බ්‍රාහ්මණට ප්‍රථම යාමේදීම ඉමහත් ප්‍රීතියක් ඇතිවිය. ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුලා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකිනෙහිම ඔහුට දහසක් ආදීනව දක්වමින් මසුරු බව උපන්නාහ. අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන්නොත් අපට ගෙයිම සිටින්නට වෙයි. ඔහු එය නොපුදන්නට තීරණය කරගත්තේය. මධ්‍යම යාමේදීද ඔහුට ශරීරය පවා පිනායන බලවත් ප්‍රීතියක් උපන. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙරසේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිත නොදෙන්නට සිතාගත්තේය. පශ්චිම යාමේදීද ඔහුට මහත් වූ ප්‍රීතියක් උපන. පසු කුමක් වූවත් මේ අති උත්තම ධර්මයෙන් මා පිනවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි යයි වස්ත්‍රය හකුලා ශාස්ත්‍රූන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රීතිය ඇතිවිය. ඒ ප්‍රීතියෙන් අත්පොලසන් දින මා දිනුවා යයි ඔවුන්ගේ ඔහුගේ මුවින් හඬින් මහහඬින් ඉබේම කියවින. බන්දුම රජතුමාද එහි දහම් අසමින් සිටියේය. රජුන්ට මා දිනුවා යන හඬ බියසක ඇති කරන සේක. බියසක ඇති කරන්නකි. එය ඔවුන්ට අප්‍රිය හඬකි. එබැවින් රජතුමා ඔහු කියන්නේ කුමක්ද යැයි විමසීමට පුරුෂයෙක් යවීය. ඒ පුරුෂයා ගොස් ඇසූ කලෙහි ඒකසාටක බ්‍රාහ්මණ කියනුයේ අඤ්ඤයෝ කඩු දුනු ආදියගෙන යුද්ධකොට පරසේනාවන් දිනා ගන්නාහ. එය ආශ්චර්යක් නොවේ. මම වනාහි පස්සෙන් එන කුළුගෝණෙකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරුසිත මැඩ පොරවා සිටි සලුව දසබරධාරීන් වහන්සේට පිදුවෙමි. මම ඒ මසුරුකම දිනුවෙමි යයි කීය. පුරුෂතෙමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හි රජතුමා තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නොතේරුණේය. බමුණාට ඒ බව වැටහුණේය යයි සතුටු වී ඔහුට සලු යුවලක් යැවීය. බ්‍රාහ්මණය එය පිළිගෙන මේ රජු කලින් තුෂ්ණිම්භූතව සිට මට කිසිවක් නොදී බුදුරදුන්ගේ ගුණකී නිසා මට වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණකී නිසා මට මේ වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණකීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමකටද? මේවාත් බුදුන්ට පුදමි යයි ඒ වස්ත්‍ර ජෝඩුවද බුදුන්ගේ පාමුල තැබීය. රජතුමා බ්‍රාහ්මණයා කුමක් කළේ දැයි විචාරා ඒ වස්ත්‍රද ඔහු බුදුන්ට පිදුවේ යයි අසා නැවතත් බමුණාට සලු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුන්ට පිදුවේය. ඒ බව අසා රජු නැවත ඔහුට සලු හතරක් යැවීය. ඒවාද ඔහු බුදුන්ට පිදුවේය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුන්ට පුදත්ම රජුද ඔහුට දෙගුණ දෙගුණ කොට වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යවූ කල්හි බ්‍රාහ්මණ තෙමේ මෙසේ වස්ත්‍ර පිදීම වැඩි වැඩි කොට ගැනීමක් වැනිය. යයි තමාට හා බැමිණියට සලු දෙකක් ඉතිරි කරගෙන තිසක් බුදුන්ට පිදුවේය. එතැන් පටන් ඒකසාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය. දිනක් ඒකසාටක බ්‍රාහ්මණ සීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය පොරවාගෙන දහම් අසන්නීය යැයි කීය. බ්‍රාහ්මණ තෙමේ, මේ වටනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදුරදුන්ටම පිදීම යහපතැක්කැයි සිතා ගඳ කෙලියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇඳ මත වියනක් කොට තබා ගියේය. එක් දවසක් රජු විහාරයට ගොස් ගඳ කෙලිය තුළ බුදුරදුන් සමීපයෙහි ඉඳගෙන සිටියේය. තථාගත ශරීරයේ නික්මෙන ෂඩ්වර්ණ රශ්මීන් වැදි ඒ කම්බිලිය අතිශයින් බැබලිමින් තිබිණි. රජු කම්බිලිය දැක හැඳින, ස්වාමීනි, මේ අපගේය. අප විසින් මෙය ඒකසාටක බ්‍රාහ්මණයාට තෑගි කරන ලද්දේය යැයි කීය. මහරජ, ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රාහ්මණයා පුදන ලද්දේය. බ්‍රාහ්මණයා විසින් එය අපට පුදනු ලද්දේය යැයි වදාළසේක. එකල්හි රජු, මේ බ්‍රාහ්මණයා යුතුකම් දන්නේය, අපි ඔහු මෙන් යුතුකම් නොදනිමු යැයි ඔහු කෙරෙන් පැහැදී, මනුෂ්‍යයනට ප්‍රයෝජන සෑම දෙයකින්ම අටබැගින් ගෙන ඔහුට සබ්බ අට්ටක නම් දානයක් දී පුරෝහිත තනතුරද දුන්නේය. කලින් කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවී සිටි ඒ දුප්පත් බමුණා හට මෙතරම් සැලකිලි කරන්නට රජුට සිත වූයේ අරහන් ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පූජා කිරීමේ කුසල බලයෙනි. එබඳු ගුණ නැති අනිකෙකුට වස්ත්‍ර සහසක් වස්ත්‍ර දසදහසක් දුන්ද එබඳු විපාකයන් නොලැබෙන්නේය. මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රාහ්මණ තෙමේ සිව් සැටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම්ද කොට ආයු කෙලවර නැවතද දෙව්ලොව උපන්නේය. සසර සැරිසරන්නා වූ ඒකසාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයෙහි කෝණාගමන, කාශ්‍යප යන දෙබුදුවරයන් වහන්සේට අතර කාලයේ බරණස නුවර කුලගේක උපන්නේය. ඔහු එක් දිනක් වනයේහි ඇවිදිනා වේලෙහි ගන්තෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුරජාණන් වහන්සේ නමකට රෙදි මදි වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක, ස්වාමීනි, සිවුර හකුලන්නේ කුමක් නිසාද යැයි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සලුව උන්වහන්සේට පුදා මේ පිනෙන් උපනූපන් භාවේහි මට කිසුවකින් අඩුවක් නොවේවා යැයි පැතීය. එදින ඔහුගේ නිවසේ ඔහුගේ බිරිය හා නැගණිය ඔවුනොවුන් කෝලාහාර කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඬු සිඟා වැඩිසේක. එකල්හි නැගණිය පසේ බුදුවරන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා, මේ නපුරු ගැහණියගෙන් යොදුන් සියයකින් දුරු වේවා යැයි පැතිය. ඔහුගේ බිරිය මිදුලේ සිට නැගණියගේ ප්‍රාර්ථනාව අසා මගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළදන්නට නොදෙමි සිතා පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රයගෙන පිණ්ඩපාතය විසිකර දමා පාත්‍රයට මඩ පුරවා පසේබුදුන්ට දුන්නාය. අනිත් තැනැත්තී එය දැක මෝඩිය උවමනානම් මට බනින්න ගසන්න මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පාත්‍රයට බත් විසිකොට මඩ දමා දීම යුතු නැහැ කීවාය. එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රයගෙන මඩ ඉවත්කොට සෝදා පිරිසිදුකොට සුවඳ සුණු උලා සුවඳකොට එහි චතුමදුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔපගන්වා පසේබුදුන් වහන්සේට පූජාකොට මේ පිණ්ඩපාතය සේම උපනූපන් තැන මාගේ ශරීරයද ආලෝකවත් වේවා යැයි ප්‍රාර්ථනා කළාය. ඒ අඹුසැමි දෙදෙනා ඉන් පසු දිව්‍යතිතාක් පින්කොට දෙව්ලොව උපන්නෝය. උපාසක තෙමේ කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර 80 කලක් ධනය ඇති සිටුවරයෙකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරිඳද ඒ කාලයේම එවැනිම සිටුගේක උපන්නේය. වැඩිවිය පැමිණි කලෙහි ඕ ඒ සිටු පුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනන ලද්දීය. ඇයට එතෙක් විපාක නොදුන් පසේබුදුන්ගේ පාත්‍රයට මඩ දැමූ පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරීරයෙන් පරණ වැසිකිළියක මෙන් දුගඳ නික්මෙන්නට විය. සිටුගෙය වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගඳ ගසන්නට විය. මේ ගඳ කොයිවුන්ගෙන් එන්නාදැයි ඇසූ සිටු පුත්‍රයා හට මේ අලුත් මනාලියගේ ගඳයයි කී කල්හි ඔහු මනාලිය ආ යානයෙන්ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පාවා දෙන ලදුව සත් තැනකින් ඒ ගඳ නිසා ආපසු එවන ලද්දීය. සිය නිවස ඉන්නා කල්හි ඇගේ ඒ දුගඳ නැත. පිනෙන් පව ගෙවීම. ඒ සමයෙහි කාශ්‍යප දසබලධාරින් වහන්සේ පිරිනුණු සේක. උන්වහන්සේගේ ධාතුන් සඳහා රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදු සත් තැනකින්ම ආපසු එවන ලද මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද යයි සිතා තමාගේ ආභරණ සියල්ලම උණුකරවා ගඩොල් කැටයක් කර වූවාය. ඒ රන් ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ විය. ඝන සතර අඟුලක් විය. ඕ ඒ රන් ගඩොලය හා හිරියල් මනෝසීල බදාමද මානෙල් මල්මිටි අටක්ද ගෙන චෛත්‍ය කරන තැනට ගියාය. ඒ වේලාව එක් ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වේලාවය. සිතුඩුව එහි ගොස් මේ ගඩොලය චෛත්‍යෙහි තබා බඳින්නේ යයි චෛත්‍ය බඳින්නාට කීවාය. මෑණියනි, ඔබ ආයේ හොඳ වේලාවකයි. අප සිටින්නේ මේ ගඩොල් පෙළ සම්පූර්ණ කිරීමට ගඩොලයක් නැතිවයි. ඔබ අන්තිමම මේ ඔය ගඩොලය මෙහි තබන්න යයි සෑය බඳින්නා කීවාය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුදා වැඳ මේ පිනෙන් උපනූපංජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත් මුවෙන් මානෙල් මල් සුවඳත් විහිදේවා යැයි පැතුවාය. එකෙනෙහිම ඇය පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයා හට ඇය සිහි විය. නගරෙහි නැකත් කෙලියක් ආරම්භ කරන ලද්දේය. සිටු පුත්‍රයා එකල තමාට ගෙන ආ සිටුදූ කොහෙදැයි සේවකයන්ගෙන් විචාලේය. ඇගේ ගෙයිම ඇත යැයි සේවකයෝ කීහ. නැකත් ක්‍රීඩාව සඳහා ඇය නැවතද ගෙන එව යැයි සිටු පුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැඳ සිටි කල්හි කුමට ආවහුදැයි ඕ විචාලාය. සේවකයෝ ඒ පුවත ඇයට දැන්වූහ. දරුවනි, මාගේ ආභරණ සියල්ල චෛත්‍යයට පූජා කෙළෙමි. දැන් මට පැළඳ යාමට ආභරණ නැතැයි ඕ කීවාය. සේවකයෝ ඒ බව සිටු පුත්‍රයාට දැක්නූහ. එකල්හි සිටු පුත්‍රයා පළඳනා ලැබිය හැකිය ඇය ගෙන එන්න යැයි කීය. ඔවුහු කුමරිය කැඳවාගෙන ආහ. ඇය පැමිණි වහාම මුළු ගේම සඳුන් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. සිටු පුත්‍රයා පුදුම වී පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණු ගඳ විහිදුනේය. දැන් තිගේ කයින් සඳුන් සුවඳ නික්මෙන්නේය. මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන්නේය. මේ ආශ්චර්යය කිමෙක් දැයි ඇසීය. ඕ සිදු වූ සියල්ල සිටු පුත්‍රයාට කීවාය. සිටුපුත් මේ බුදු සස්න නෛර්යානිකයයි පැහැදී යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍ය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේය. ඔවුහු ආයු කෙළවර නැවතද දෙව්ලොව උපන්නාහ. සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇති පවුලක උපන්නේය. සිටු දූ දෙව්ලොවින් චුතව රජ පවුලෙහි දෙටු දූව උපන්නේය. ඔවුන් වැඩිවියට පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකත් කෙළියක් ඇරඹින. හෙතෙමේ නැකත් කෙළියට සැරසුණු සඳහා මවගෙන් සලුවක් ඉල්ලීය. ඇ සෝදා පිරිසිදු කළ වස්ත්‍රයක් දුන්නාහ. එය දලය යැයි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මව් අනෙක් සලුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මව්, දරුව, මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නෑ යැයි කීවාය. මෑණියනි, එසේනම් මම ලැබෙන තැනකට යමි යැයි කුමරු කීය. දරුව, මං නුඹට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි යැයි මව් කීවාය. කීවාට මොහු කොහි යන්නද? අතන මෙතන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැයි මව සිතුවාය. ඇමති පුත් අතීත කුශලේහි මෙහෙයවීමෙන් සිය නිවසින් නික්ම බරණැස නුවරට ගොස් රජ උයනේ මගුල් ගල් පුවරුවට හිස වසා පොරවා නිදාගත්තේය. එය බරණැස් රජු කලරිය කළ හත්වන දිනේ විය. අමාතියෝ රජුගේ අවසාන කෘත්‍ය සිදුකොට රජ මිදුලෙහි රැස්ව අප රජුට ඇත්තේ එක් දුවක් පමණයි පුත්‍රයෙකු නැත. රජකු නැතිව රාජ්‍ය පැවැත්වීමට දුෂ්කරයි. ඒ නිසා කෙනෙකු රජකමට පත්විය යුතුය. රජවන්නේ කවුරුන්දැයි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු රජකමට කෙනෙකු තේරීමට කල් නොවැවිය යුතුය. එයට පිනැතියෙක් සොයනු පිණිස පුස්ස රථය යවමු යැයි කීය. සැමදෙන එයට එකඟ වූහ. ඉක්බිති ඔහු රජුගේ මංගල රථයෙහි ශ්වේත ඡත්‍රය සහිත පංච රාජ භාණ්ඩ තබවා කුමුදුවන් අසුන් සිව්දෙනෙකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්යනාද පැවැත්වූහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මගුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යති කියා නවත්තන්නට කතා කළහ. පුරෝහිත බමුණ එයට ඉඩ නොදුන්නේය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිණා කොට නැගීමට පිළියලව සිටගත. පුරෝහිත තෙමේ කුමරුගේ පතුල් විවෘත කර බලා මේ තෙමේ දඹදිව පමණක් නොව සතර මහා ද්වීපයට වුවද රජකමට සුදුසුයි යයි කියා නැවත නැවතද තෙවරක් තූර්යවාදනය කරවීය. කුමරු මුහුණ විවෘත කොට බලා මහ පිරිස දැක කුමට මෙහි අවුදැයි ඇසීය. දේවයන් වහන්ස, ඔබ වහන්සේට රාජ්‍ය පැමිණියේය යැයි පුරෝහිත කීය. රජතුමා කොහිදැයි කුමරු ඇසීය. සිවි රජතුමා ස්වර්ගස්ථ විය යැයි පුරෝහිත කීය. කොපමණ කල් ගත වීදැයි කුමරු ඇසීය. සද්දිනක් යැයි පුරෝහිත කීය. රජුට දූපුතුන් නැද්දැයි විචාලේය. දේවයන් වහන්ස, දුවක් පමණක් ඇතැයි කීය. එසේනම් රජ කරමි යැයි කුමරු කීය. පසේබුදුන්ට උතුරු සලුව පිදීමේ විපාකය මතුවීම. එකල්හි ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කළේය. අභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටිනා සලුවක් එළ වූහ. එකල්හි කුමරු මේ කුමක් දැයි ඇසීය. දේවයන් වහන්ස, හැඳීමට සලුවක් යැයි කීය. මේ සලුව දල සලුවක් නොවේද? මෙයට සියුම් සලුවක් නැත්ද යැයි කුමරු ඇසීය. දේවයන් වහන්ස, මිනිස් ලොව නම් මෙයට වැඩි සියුම් සලු නෑ යැයි කීය. නුඹලාගේ රජු පිනතියෙකු නොවේයි යැයි සිතමි. රන් කෙන්ඩියට පැන් ගෙනෙව්, වස්ත්‍ර ලබන්නෙමි යැයි කුමරු කීය. පැන් කෙන්ඩියට එන කෙන්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන්ගෙන නැගෙනහිර දෙසට ඉස්සේය. එකෙනෙහිම ඝන පොළොව බිඳගෙන කප්රුක් අටක් පැන නැංගේය. දකුණු බස්නාහිර උතුරු දික්වලට පැන ඉස්සේ උතුරු දික්වලටද පැන් ඉස්සේය. ඒ දිසාවලද අට බැගින් කප්රුක් පැන නැංගේය. ඉක්බිති ඔහු එක් දියසලුවක් හැඳ එකක් පොරවා මින් පසු නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නොකටිත්වා යැයි බෙර හසුරුවව් යැයි කියා සෙස්සත් සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතුපිටින් නුවරට ගොස් රජගෙට පිවිස මහත් සම්පත්තියකින් විසුවේය. ඒ පසේ බුදුන්ට උතුරු සලුව පිදීමේ විපාකයයි. නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජබෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළඳමින් කල්යවන එතුමා ගැන කනගාටු වන ආකාරයක් දැක්වාය. දේවියනි, මේ කිමෙක්ද? යැයි රජු ඇසූ කල්හි දේවිය, දේවයන් වහන්ස, අතීතයෙහි පින්කල් නිසා දැන් ඔබ සම්පත්තිය ඉතා මහත්ය. ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නොකරන්නාහු යැයි කීවාය. එකල්හි රජතුමා, දේවියනි, කාහට දන් දෙමිද යැයි සිල්වත්තු නෑනේ යැයි කීය. දේවයන් වහන්ස, මේ දඹදිව රහතුන්ගෙන් හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියල කරනු මැනවි. මම රහතන් වහන්සේ සොයා දෙමි යැයි දේවිය කීවාය. පසුදින රජතුමා ප්‍රාචීන ද්වාරයෙහි දන් පිළියල කරවීය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රාසාදයේ උඩුමහල් තලයෙහි නැගෙනහිර දිගට හිසලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙනසේක් නම් හෙට මෙහි වැඩවදාරා අපගේ භික්ෂාව පිළිගන්නාසේක්වා යැයි ආරාධනා කළාය. ඒ දිග රහතන් වහන්සේ නොවූහ. පිළියල කළ සත්කාර දුගියන්ට හා යාචකයන්ට දුන්හ. පසුදින දකුණු දොරටුවෙහි දන් පිළියල කොට එසේද කළාය. එදින රහත්හු නොපැමිණියහ. තෙවන දිනේ බස්නාහිර දොරටුවෙහි ද සිවදිනෙහි උතුරු දොරටුවෙහිද දන් පිළියල කළ ආරාධනා කළ කල්හි හිමාලයෙහි වැසෙන පදුමවතී දේවියගේ දරුවන් වන 500ක් පසේබුදුවරුන්ගේ වැඩිමහලු මහා පදුම පසේබුදුන් වහන්සේට එය දැනි සහෝදර පසේබුදුවරුන් අමතා නන්දරජු ඔබ සමදනා වහන්සේට ආරාධනා කරන්නේය. ඔහුගේ ආරාධනාව ඉවසන්නේයයි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසුදින අනෝතත්ත විලෙහි මුවසෝදා අහසින් වැඩමකොට උත්තරද්වාරය සමීපයේදී පොළොවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් දේවයන් වහන්ස 500ක් පසේ බුදුවරු වැඩම කළහැයි රජුට කීය. රජතුමා දේවිය සමග එහි ගොස් වැඳ පසේ බුදුවරුන් ප්‍රාසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයේහි තමන් ජීවත් වන තාක් එහිම වැඩවෙසන ලෙස පසේ බුදුවරුන්ට ආරාධනා කොට උන්වහන්සේලා ආරාධනාව පිළිගත් කලෙහි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියල කරවා පසේ බුදුවරුන් එහි වාසය කරවූහ. රජයුවල දිනපතා පසේ බුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු ඒ රජුගේ රටෙහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹවීමක් ඇති විය. රජතුමාට එය සංසිඳවන්නට යන්නට සිදු විය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේ බුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේය. පසේ බුදුවරුන් පිරිනිවීම. රජතුමා ගිය තැන් පටන් දේවිය පසේ බුදුවරුන්ට සිරිත් පරිදි උපස්ථාන කළාය. එතුමා ප්‍රත්‍යන්තය සංසිඳවා පෙරලා පැමිණීමට කලින් පසේ බුදුවරුන්ගේ ආයුෂ ගෙවිනි. මහා පදුම පසේ බුදුරන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලෙහි ධ්‍යානසුකයෙන් කල් යවා අරුණෝද්ගමනයේදී සක්මන කෙළවර හේත්තුවන ලෑල්ලට හේත්තු වී සිටගෙනම පිරිනිවියහ. සෙසු පසේ බුදුවරුද එදින ඒ වෙලාවෙහි පිරිනිවා ගිය වදාළහුය. දේවිය පසු දින පසේ බුදුවරුන් වළඳන තැන ගොම ගාවා මල් විසුරුවා සුවඳ දුම් දී දන් පිළියල කරවා උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාය. පසේ බුදුහු නොපැමිණියාය. බොහෝ වේලා බලා සිටද පසේ බුදුවරුන් නොපැමිණින කල්හි ආර්යයන් වහන්සේලා යම් කිසි අපහසුතාවයක් වී යද්දයි බලාගෙන එව යයි කියා පුරුෂයෙකු යැවීය. ඔහු ගොස් මහා පදුම පසේ බුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නොදැක සක්මනිහි බැලූ කලෙහි හේතු වී සිටිනු දැක සමීපයට ගොස් ස්වාමීනි රජගෙදරට වැඩමවීමට කාලයයි යැයි කීයේය. පසේ බුදුන් වහන්සේගෙන් පිළිතුරක් නොලත් කලෙහි නිදා සිටිතියයි සිතා උන්වහන්සේගේ පිටපතුල අත ගෑවේය. පිටපතුල සිසිල්ව තදව තිබුණෙන් පිරිනිවී බව දැන දෙවන පසේ බුදු වහන්සේ වෙත ගියේය. උන්වහන්සේද පිරිනිවී බව දැන තුන්වන පසේ බුදු වහන්සේ වෙත ගියේය. මෙසේ ගොස් බලා සැමදෙනා වහන්සේම පිරිනිවී ඇති බව දැන වහා රජගෙට ගොස් ඒ බව දේවියට දැන්වීය. දේවිය හඬමින් නුවරුන් හා එහි ගොස් පසේ බුදුවරුන්ගේ සිරුර ආදාහන කරවා ධාතුන්ගෙන චෛත්‍යයක් කරවීය. රජු පැවිදිවීම. රජතුමා පසල් දනව්ව සංසිඳවා පෙරලා එනුයේ පෙරගමන් කළ දේවියන්ගේ පසේ බුදුවරුන්ගේ සුවදුක් විචාලේය. දේවයන් වහන්ස පසේ බුදුවරයෝ පිරිනිවන් පාවදාළහ යැයි කීවාය. එකල්හි රජතුමා මෙතරම් පණ්ඩිත පසේ බුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපට ඉන් මිදීමක් කොයින්දැයි සිතා නැවත නගරයට නොගොස්ම උයනට ගොස් දෙටු පුතා ගෙන්වා ඔහුට රජය භාරකොට තෙමේ එහිම පැවිදි විය. දේවියද මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරමිදැයි සිතා ඕ ද පැවිදි වූ ආය. ඔවුන් දෙදෙනා ධ්‍යාන භාවනා කොට ආයු කෙලවර බ්‍රහ්මක් ලෝකයෙහි උපන්නෝය. නැවත මිනිස් ලොව ඉපදීම. ඔවුන් බ්‍රහ්මලෝකයේ වෙසෙන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා ක්‍රමයෙන් රජගහ නුවරට වැඩවදාළසේක. එකල්හි රජු බඹලොවින් චුතව මගධ රට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි උපන්නේය. ඔහු පිප්පලී මානව නම් විය. දේවිය මදුරට සාගල නගරයෙහි කෝසිය ගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අගමෙහෙසුන් කුස උපන්නාය. ඕ බද්දා කාපිලානී නම් වූවාය. පිප්පලී මානව 20 අවුරුදු වයසටත් බද්දා කාපිලානී 16 අවුරුදු වයසටත් පැමිණි කල්හි පිප්පලී මානවගේ මාපියෝ දරුව දැන් ඔබ වැඩිවිය පැමිණ සිටින්නේහිය. කුල පරම්පරාව ඉදිරියටත් පැවැත්විය යුතුය. ඔබට දැන් කුල කුමාරිකාවක් සරණ කර දීමට කාලය පැමිණ ඇතැයි කීය. පිප්පලී මානව තෙමේ මෑණියනි පියාණෙනි මට එබන්දක් නොකියනු මැනව. මම ඔබ දෙදෙනා ජීවත් වනතුරු ඔබ දෙපළට උපස්ථාන කර ඉන්පසු පැවිදි වන්නෙමි යැයි කීය. ඔහු දින කීපයක් ඉක්ම ගිය පසු නැවතද ඒ යෝජනාව කළහ. ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු මව ඔහුට එය ගැන නිතර කියන්නට වූවාය. පිප්පලී මානව තෙමේ උපායකින් මවුන්ගෙන් ගැලවෙන්නට සිතා රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ශෝභන ස්ත්‍රී රූපයක් කරවා එය මැනවින් ඔපලවා වස්ත්‍ර හඳවා නානා අලංකාරයෙන් සරසවා මව් කැඳවා ඇයට රන්රුව දක්වා මෑණියනි මෙබඳු කතක් ලදහොත් ගෙහි වෙසෙමි නොලදහොත් නොවෙසෙමි කීය. බැමිණිය පණ්ඩිත බැවින් අපගේ පුත්‍රයා බොහෝ පින් නැතියෙක්කි. මොහුවා එක්ව පින් කළ කතක්ද සිටිය හැකිය. ඇතිනම් ඈ මේ රන්රුව සේම ශෝභන කාන්තාවක් විය හැකිය. ඇය සෙවිය යුතුය සිතා බ්‍රාහ්මණ අට දෙනෙකු කැඳවා ඔවුනට සංග්‍රහ කොට රන්රුව රථයක තබා මේ රූපයට සමාන ඇති රූ කාන්තාවක් අපට සෑහෙන පවුලකට දුටහොත් එතනට අත්තිකාරමයක් වශයෙන් මේ රූපය දී එත්වා යැයි කියා කාන්තාවක් සෙවීමට බමුණන් පිටත් කර යව්වාය. බමුණෝ කොහි යම්දෝ යැයි සිතන්නාහු. මදුරට ලස්සන කතුන් උපදනා රටකි. අපි පළමු කොට එහි යමුයි සිතා එහි ගොස් සාගලපුරයට ඇතුළු වූහ. ඔවුහු එහිදී ගෙන ගිය රන්රුව එක් නාන තොටක තබා සැඟවී බලා සිටියහ. එදවස භද්‍රා කාපිලානීගේ කිරිමව ඇය නහවා සරසා සිරියහන් ගැබ හිඳුවා තොමෝ නෑමට එන්නේ රන්රුව දැක භද්‍රාය යැයි සිතා කිපි මේ අවිනීත කෙල්ල කුමට මෙහි ඇවිත් ඉන්නේ දැයි තර්ජනය කොට කන්මුලට අතුල් පහරක් දින ඇගේ අත්ල කළු ගලකට ගැසූ කලෙක මෙන් පුපුරූ ගැසුවේය. ඕ පස්සට පැන මේ රළු මහා බෙල්ලක් ඇත්තියකට ස්වාමිදුවේයයි රැවටුනෙමි. මෑ අප ස්වාමිදුවට වස්ත්‍රදීමටවත් නුසුදුසුයයි කීවාය. ඒ ඇසූ බමුණෝ ඇය වටා සිට තිගේ ස්වාමිදුව එසේමද ඇසුවෝය. මැගේ කිනම් ලස්සනක්ද? මාගේ ස්වාමිදුව මෑට වඩා සියගුණයකින් දහස් ගුණයකින් ලස්සනයි. ඈ දොළොස් රියන් කාමරයක සිටින්නී නම් එහි පහනක් දැල්වීමට ඕමනා නැතැයි ඈ කීවාය. එසේනම් අපි එහි යමු යැයි රන්රුව රතෙහි තබාගෙන ඇය හා ගොස් කෝෂිය ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගෘහද්වාරයේ සිට තමන්ගේ පැමිණීම දන්වා යවූහ. බ්‍රාහ්මණයා ඔවුන් පිළිගෙන පිළිසඳර කොට කොහි සිට ආවුදැයි විචාරා මගදරට මාතොට නම් ගම කපිල බ්‍රාහ්මණයාගේ නිවසෙන් යයි කී කලෙහි ආ කරුණ විචාලේය. ඔවුහු තමන් ආ කරුණ බමුණාට දැනූහ. එකල්හි බමුණා යහපත් දරුවනි, ඒ බ්‍රාහ්මණ පවුල අපහා සමාන ජාති ගෝත්‍ර සම්පත් ඇති තැනකි දැරිය දෙන්නෙමි කියා ඔවුන්ගෙන ගිය පඬුරු පිළිගත්තේය. දැරියක් සෙවීමට ගිය බමුණෝ සුදුසු දැරියක් ලද බව කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මාපියෝ දැරියක් ලද බව පිප්පලී මානවට දැන්වූහ. එකල්හි පිප්පලී මානවක තෙමේ මම එබඳු දැරියක් නොලබති සිතීමි ලදුම්හයයි මොහු කියති. මේ නවතාලීමට ඒ දැරියට රහසින් හස්නක් යවමි සිතා. භද්‍රාවනි, මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදිවීමටය. ඒ නිසා මෙහි ඇවිත් අමාරුවට පත් නොවී තමාට සුදුසුත සැමියෙකු ලබාගන්නේයයි රහසින් හසුනක් ලිව්වේය. භද්‍රා කුමරියද තමා සැමියෙකුට පාවා දෙන්නට යන බව අසා පිප්පලී මානවට රහසින් හසුනක් ලීවාය. එය ලීවේද එය පැවිදිවන බලාපොරොත්තුවෙන් සිටින නිසා පිප්පලී මානවක හට අන්බිරියක් සොයාගත යුතු බව දැන්වීම සඳහාය. ඔවුන් දෙදනාගේම හසුන් සේවකයන් අත යැවූහ. අතරමගදී එක් තැනකදී ඒ හසුන් දෙකම වැඩිහිටියන්ට හසු විය. ඔවුන් ඒවා බලා ඉරාදමා අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදනාටම යැවූහ. වැඩිහිටියන්ගේ ඌමනාව අනුව කැමැත්ත නැති ඔවුන් දෙදනාගේම සමාගමය සිදු විය. එදින පිප්පලී ද මල් දමක් ගොතවා ගත්තේය. භද්‍රාද මල් දමක් ගොතවා ගත්තේය. රාත්‍රී භෝජනයෙන් පසු සැතපීමට ගිය ඔවුහු යහන මැද මල්දම් තබා යමෙකුගේ පැත්තේ මල්දම් මාල් යමෙකුගේ පැත්තේ මල්දම් මලානික වුවහොත් ඔහුට රාගසිත ඇති වූ බව දත යුතුය කියා එකිනෙකාගේ කයෙහි නොගැටෙනසේ ඉතා පරිස්සමෙන් නිදි නොලබා රාත්‍රිය ගත කළෝය. එක යහනෙහි ඔවුන් නොගැටි ශයනය කරන්නා වූ ඔවුහු දවල් කාලයේදීද ඔවුනොවුන් මුහුණ බලා රාගසිතින් සිනාසීමකුදු නොකරන්නාහ. ඔවුහු මාපියන් ජීවත්වනතාක් ධන පරිහරණයෙන්ද තොරව විසූහ. මාපියන් ඇවෑමෙන් ඔවුන්ට එය කරන්නට සිදුවිය. පිප්පලි මානවකට 780 කෝටි ධනයක් හිමිව තිබිනි. ඔහුගේ කර්මාන්තය ප්‍රදේශ 12 යොදුනක් විය. ඔහුට යන්ත්‍රයේද වැව් 60ක් විය. අනුරාධපුරය පමණ ඇති ගම් තුදුසක් විය. ඔහුට ඇත් ඇනි තුදුසක්ද විය. අස් ඇනි තුදුසක්ද රිය ඇනි තුදුසක්ද විය. දිනක් ඔහු සරසන ලද රථයකට නැගී ජනයා විසින් පිරිවර්ණ ලදුව කර්මාන්තයන් බලා ඇවිදින්නේ සීසා තැන්වල පණුවන් මතුකට කාකාදීන් විසින් කණු දැක මොහු කුමක් කත්තැයි අසා ආර්ය පණුවන් කති යැයි කී කලෙහි මොවුන් කරන මේ පව හිමිවන්නේ කාහටදැයි ඇසීය. ආර්යනි, ඒ පාපේ හිමිවන්නේ ඔබටයි යැයි ජනයා කීහ. එකල්හි පිප්පලි මානවකතිමේ, මේ පාපය වන්නේ මට නම් මේ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? මේ සියල්ල භද්‍රාවට දී පැවිදි වන්නෙමි සිතාගත්තේය. එදින භද්‍රාද ඇතුළු මිදුලෙහි තල සැලි 3ක් වනා කිරිමවුන් හා සිටින්නේ කවුඩන් විසින් තලපණුවන් කණු දැක මවුන් කුමක් කද්දැයි අසා තලපණුවන්ය යැයි කී කල්හි මේ පාපය වන්නේ කවරෙකුටදැයි ඇසීය. කිරිමවුහු ඔබට යැයි කිවූය. මෙතෙක් සතුන් කරන පාපේ හිමිවන්නේ මට නම් ජාති දහසකිනිදු මට සංසාරයෙන් ගොඩනැගෙන්නට නොපිළිවන්නේය. මේ ධන පරිහරණයෙන් මට ඇති යහපතක් නැත. මට වුවමනා සතරරියන් වස්ත්‍රයක් හා බත් නැලියකි. සැමියා පැමිණි කල්හි සියල්ල ඔහුට බාරදී පැවිදි වන්නෙමි භද්‍රා සිතුවාය. භද්‍රා හා පිප්පලි මානවක පැවිදිවීම. මානවක අවුත් ස්නානය කොට ප්‍රාසාදය නැග මහගු පළඟෙහි හිඳගත්තේය. ඔහුට චක්‍රවර්ති රජුගේ භෝජනය බඳු සුමිහිරි භෝජනක් එළවූහ. දෙදෙනාම ආහාරගෙන සේවකයන් බැහැර වූ කලෙහි විවේක ස්ථානයක අසුන් ගත්හ. මානවක තෙමේ බිරිඳ අමතා, සොඳුර, ඔබ මේ ගෙට එන කල්හි කොතෙක් ධනය ගෙන ආවෙහි දැවි කීය. හිමියනි, ගැල් 55,000ක් යැයි භද්‍රා කීවාය. ඒ සියල්ලත් මේ ගෙයි ඇති 780 කෝටියක් ධනයත් සියලු ගම්බිමුත් ඔබට පවරමියයි මානවක කීය. ඔබ කොහි යන්නේදැයි භද්‍රා ඇසුවාය. මම පැවිදි වන්නෙමි මානවක කීය. එකල්හි භද්‍රා කියන්නේ, මමත් පැවිදිවීමේ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන තුරුම සිටියමි යැයි කීවාය. ඔවුනට භවාත්‍රය ගිනිගත් ගයක් සේ වැටහිනේ. ඔවුහු වෙළඳ සැලකින් කසාවත් හා මැටි පාත්‍ර ගෙන්වාගෙන ඔවුනොවුන්ම හිස්කේ ඉවත් කරගෙන, ලෝකෙහි යම් රහත් කෙනෙක් වෙත්නම් අපගේ පැවිද්ද ඔවුන් උදෙසායයි කහවත් හැඳ පොරවා කරෙහි පාත්‍ර එල්වා ප්‍රාසාදයෙන් බැසගියෝය. ගෙහි විසූ කිසිවෙක් ඔවුන් නොහැඳින ගත්හ. ඔවුන් බමුණු ගමින් නික්ම දාස කර්මකාර ග්‍රාමද්වාරවලින් යන කල්හි එහි වැස්සෝ හැඳින ගත්හ. ඔවුන් හඬමින් පාමුල වැඳ වැටී අප කුමට අනාථ කළෝදැයි කිවූහ. දරුවනි, අපි භවාත්‍රය ගිනිගත් ගයක්සේ පෙනී පැවිදිවීමු. තොප එකිනෙකා නිදහස් කරන්නට ගියහොත් සියක් අවුරුද්දක්ම මදවන්නේය. දැන් තොපිම තොපගේ හිස් සෝදාගෙන නිදහස් මිනිසුන් වශයෙන් ජීවත් වවු යැයි කියා ඔවුන් හඬද්දීම තාපස යුවල නික්ම ගියහ. පිප්පලි මානවක හට පැවිදිවීමෙන් පසු විවහාර වී ඇත්තේ කාශ්‍යප යන නාමයේය. මගට පිළිපන් තාපසතුමා සිතනුයේ, මා පසුපස මුළු දඹදිව පමණ වටිනා ස්ත්‍රී රත්නයක් එන්නීය. මෙසේ යන අප දන්නා සමහරු පැවිදිවීත් මොවුන් හට වෙන්විය නොහැකියයි සිතනු ඇත. පැවිදිවී මොහු අකටයුත්තක් කෙරෙති අප කෙරෙහි සිත් දූෂ්‍ය කර ඇතමුන් අපායටද යනු ඇත. එබැවින් මා විසින් මෑ හැරයා යුතුයයි සිතීය. අබුසැමියන් වෙන්වීම. ස්ථවීරතුමා යනුයේ දෙමන්සලකට පැමිණ එහි නැවතින භද්‍රාද පැමිණ ස්ථවීරයන් වැඳ සිටියාය. එකල්හි ස්ථවීරතුමා කියනුයේ, සොඳුර, තීවැනි සෝභන ස්ත්‍රියක් මා පස්සේ එනු දක්නා බොහෝ ජනයෝ පැවිදිවීත් මොවුනට වෙන්විය නොහැති අප කෙරෙහි සිත් දූෂ්‍ය කරගෙන අපායට යන්නාහ. එබැමින් මේ දෙමගින් තී එක් මගක් ගනුව මම අනෙක් මග ගනිමි යැයි කීය. එකල්හි භද්‍රා කාපිලානී කියන්නේ, එසේය ආර්යයන් වහන්ස, මාගම පැවිද්දන්ට කිලුටකි. මොවුහු පැවිදිවීත් වෙන්නොවෙති දොස් දකිති. නුඹ වහන්සේ එක් මගක් ගනු මැනව අප වෙන් වෙන්නෙමුයි. තුන්යලක් තෙරුන් වහන්සේ පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නැගිට ඇඟිලි බැඳ කල්ප ලක්ෂයක් පැවති මිත්‍ර සන්තවය අද කෙලවර වන්නේය. ඔබ දකුණෙන් ඉන්නා ජාතියේය, මම වමෙන් ඉන්නා ජාතියේය. එබැවින් නුඹ වහන්සේට දකුණු මග සුදුසුය, අපට වම් මග සුදුසුය යැයි කියා වම් මගට පිළිපන්නීය. පින්වතුන් දෙදෙනා වෙන්වන කල්හි මහපොළව ගුගුරමින් කම්පාවිය. අහස ගිගුරුවේය. සක්වල ගල මහහඬ නැංවීය. බුදුරදුන් පෙරගමන් කිරීම. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිලියෙහි වැඩවසනසේක් පොළව සැලෙන හඬ ඇසී කවරෙකු නිසා පොළව කම්පා වේදැයි බලනසේක් පිප්පලි මානවක භද්‍රා කාපිලානී යන දෙදෙනාගේ වෙන්වීම නිසා බව දැන මේ පින්වතුන් දෙදෙනා අප්‍රමාණ ධනස්කන්ධයක් හැර මා උදෙසා පැවිදි වූහ. මා විසින්ද ඔවුනට සංග්‍රහ කිරීම වටිනේය යැයි ගඳකෙලියෙන් නික්ම කිසිවෙකු නොඅමතා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ පාසිවුරුගෙන තුන් ගව්වක් දුර පෙරගමන් කොට රජගහනුවර හා නාලන්දාවටත් අතර බහු පුත්‍රික නම් නුගරුකු යට පරියංකයක් බැඳ වැඩහුන්සේක. එදා උන්වහන්සේ සාමාන්‍ය පැවිද්දෙකු මෙන් නොහිඳ ඔවුන්ට හැඳින ගත හැකිවනු පිණිස අසූරියන් තැන් ගත බුදුරැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩහුන්සේක. එකල්හි ඒ වනය කුඩ පමණක් වූද රියසක් පමණක් වූද ගෙවල් පමණක් වූද බුද්ධ රශ්මි පුඤ්ජයන් ඔබ මුඹ ගමන් කිරීම නිසා හිරු දහසක් සඳු දහසක් පෑවූ කලක මෙන් ආලෝකමත් විය. දිලිසෙන තාරකා සමූහයක් ඇති අහස මෙන්ද මනාවට පිපුණු සුදු රත් නෙළුම් මලින් ගැවසුණු ජලතලයක් මෙන්ද වනය බැබලින. නුගරුකෙහි කඳ සුදුය, පත් නිල්ය, ගෙඩි රතුය. එදා සියලු නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලින. මහා කසුප්තරණුවෝ දුරදීම බුදුරදුන් දැක මුන්වහන්සේ මාගේ ශාස්ත්‍රූවරයානෝය, මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය යයි දුටුතැන සිට නැමි නැමි තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක් හිඳ වැඳ සත්තා මේ බන්තේ භගවා සාවකෝ හමස්මි සත්තා මේ බන්තේ භගවා සාවකෝ හමස්මි යනුවෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ මාගේ ශාස්ත්‍රූවරයාය, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ මාගේ ශාස්ත්‍රූවරයාය, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි යයි කීය. කාශ්‍යප තෙරුන් වහන්සේට උපසම්පදාව දීම. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක්, කාශ්‍යපය, යම් ශාස්ත්‍රූවරයෙක් නුඹසේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයෙකු නොදැනම දනිමි කියා නම්, නොදැකම දකිමි කියා නම්, ඔහුගේ හිස බොටුවෙන් ගිලිහි බිම වැටෙන්නේය. කාශ්‍යපය, මම වනාහි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැනගෙනමයි දනිමි කියමි, දැකමයි දකිමි කියමි යයි වදාරා, තස්මා තිබ තේ කස්සප ඒවං සික්කි තබ්බං යනාදීන් අවවාද තුනක් දී වදාළසේක. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද පිළිගැනීමම උන්වහන්සේගේ උපසම්පදාව විය. අනේක ප්‍රකාර උපසම්පදාවන් අතුරෙන් එය ඕවාද පටිග්ගහන උපසම්පදාව නම් වේ. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අවවාද තුනෙන් මහා කසුප් තෙරුන් වහන්සේට උපසම්පදාව නැමැති උත්තම තත්වය ප්‍රදානය කොට තෙරුන් වහන්සේද සමග බහුපුත්‍ර කඤ්ඤගෝද වෘක්ෂමූලේහි බැහැරව මගට පිළිපන්සේක. බුදුන් වහන්සේ මද දුරක් ගමන් කොට මගින් ඉවත්ව එක්තරා ගසක් මුල වැඩ හිඳිනු කැමැති ආකාර දැක්වූසේක. තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ වැඩ සිටිනු කැමැත්ත දැක තමන් වහන්සේගේ පටරෙදි වලින් කළ සංගල සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුලහ. සිවුරු මාරු කිරීම. ශාස්ත්‍රූන් වහන්සේ සංගල සිවුර මත වැඩ සිටිසේක. ඉක්බිති උන්වහන්සේ එය පිරිමදිමින් කාශ්‍යපය, නුඹ මේ පට දෙපට සිවුර මෘදුය වදාළසේක. එකල්හි තෙරණුවෝ ශාස්ත්‍රූන් වහන්සේ මාගේ සිවුරෙහි මෘදු බව කථනය කරන්නාහ. උන්වහන්සේ මාගේ සිවුර පොරවනු කැමැත්තෝය යයි සිතා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාගේ මේ පට පිළියෙන් කළ සංගර සිවුල පිළිගන්නාසේක්වා යැයි වදාළහ. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යපය පරිභෝගයෙන් දිරා ඇති මේ පාංශකූල චීවරය නුඹට දැරිය හැකිද යැයි වදාළසේක. හිමියනි, ලැබෙතොත් ඒ පාංශකූල චීවරය පරිභෝග කරමි යැයි තෙරණුවෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ මා විසින් මේ පාංශකූල ගත් දිනෙහි මහපොළව සැලින බුදුන් විසින් පරිභෝග කර දිරු මේ චීවරය මද ගුණතියකු විසින් පරිභෝග නොකළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරීමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින්මයයි වදාරා තෙරුන් වහන්සේ සමග සිවුරු මාරු කරගත් සේක. ඉන්පසු තෙරුන් වහන්සේ විසින් පෙර වූ සිවුරු බුදුන් වහන්සේට බුදුන් වහන්සේ පෙර වූ සේක. බුදුන් වහන්සේගේ චීවරය තෙරුන් වහන්සේ පරිභෝග කළාහ. එකෙනෙහි මහා පොළව කම්පිත විය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපේහිම තෙලෙස් දුතගුණයන් සමාදන්ව සත් දිනක් පමණක් පෘතජ්ජන භාවයෙන් සිට අටවන දිනයේ සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණ වදාළසේක. පසු කාලයේදී සර්වඥයන් වහන්සේ මහා කාශ්‍යප ඉස්තවීරයන් වහන්සේගේ ගුණ වදාරා ඒතතග්ග භික්ඛවේ මම ශාවකාණං භික්ඛූණං දුතවාදානං යදිනං යදිදං මහා කස්සපෝ යනුවෙන් උන්වහන්සේ බුදු සසුනේහි දුතවාදීන්ගෙන් අග්‍රස්ථානය තබා වදාළසේක. මේ මහා කාශ්‍යප චරිතය මනෝරථ පූරණී සංයුත්ත නිකාය අට්ඨකථා අපදාන අට්ඨකථා යන ග්‍රන්ථයන්හි දක්නා ලැබේ. මහා කාශ්‍යප ඉස්තවීරයන් වහන්සේට කල්ප ලක්ෂයක්ම දුගදියකට පැමිණෙන්නට සිදු නොවී දෙව්මිනිස් දෙගතියෙහි නොයෙක් සැප සම්පත් ලැබීමට හා අප බුදුරදුන්ගේ සසුනෙහි අරහත් ඵලයට පැමිණ දුතවාදීන්ගෙන් අගතන් ලැබීමටත් මුල් හේතුව වූයේ පදුමුත්තර බුදුරදුන්ගේ අරහන් ගුණයයි. මෙසේ ලෞතුරා බුදුරදුන්ගේ අරහන් ගුණයේ බලයෙන් උන්වහන්සේලා කෙරෙහි සිත පහදා ගැනීම වැඳීම උන්වහන්සේලාට වත් පිළිවෙත් කිරීම මල් පහන් ආහාර සුවඳදුම් වස්ත්‍ර ආදිය පිදීම යනාදියෙන් නොයෙක් සම්පත් ලද පුද්ගලයන්ගේ චරිත කතා බොහෝ ගණනක් බෞද්ධ සාහිත්‍යයේහි දක්නට ලැබේ. ඒවා ඒ ඒ ග්‍රන්ථවලින් බලාගත යුතුය.